அமா பிந்து சிறி நனரம் மாஹிம குண சமுருவ. ஸ்ரீலங்கா ராமாய மகா நிகாயே மகோபாத்ய ஸ்ரீ கல்யாணி யோகாசிரம சன்ஸ்தாவே பிரதானாச்சாரிய மீதிரிகல நிஸ்ஸரண வனாரண்ய சேனாசனாதிபதிஹா பிரதான கர்மஸ்தானாச்சாரிய மீதிரி ஞானாராம தர்மாயத்தனே பிரதான அனுஷாசக யனாதி பதவி ஹெபவு அதிபூஜ்ய ஸ்ரீ ஞானாராமாபிதான மகாஸ்வாமீந்திரோத்தமயானான் வஹான்சே அப்பவத்வி வசராக் பிரீம நிமித்தென் நிகுத் கிரண குணானுஸ்மரண கலாபய ஸ்ரீ கல்யாண யோகாசிரம சன்ஸ்தாவே அதிகாரு சமுத்பாதக சக அனுஷாசக மாஹிமிபானான் வஹான்சே விசேஷ பணிவிடே சர்வஜான் வஹான்சே விசின் பன்சாலிஸ் வசராக் துல நொயக் தன்ஹி நொயக் ஆக்காரேன் தேசிதவு ஸ்ரீ சத்தர்மய பெவதியே விசிறுனு மினிர்வான் ரசக்லெசினி பிரதம சங்காயனாவேதி ஏ பர்யாப்தி தர்மே எக்தன் கொட மகா காஷ்யப் மகாரஹதன் வஹான்சே பிரமுக ரஹதுன் விசின் சலசுன் கருணு லபீமே அனுத்தர சித்திய இதாபெஹதிலிய துன்வெனி சங்காயனாவே பிரமுகவு மொக்கலீபுத்த திஸ்ஸ மகாரஹதன் வஹான்சே புதுசசுனு ரெகனீம சதஹா பம்பலமின் செவ மனுலவ பஹலவோ சேக் ரஹதுன்கே ஆராதனேனி ஸ்ரீ கல்யாண யோகாசிரம சன்ஸ்தாவே பனநேத்ருவு அதிகரு மகோபாத்ய மாதர ஸ்ரீ ஞானாராம சுவாமீந்திரயான் வஹான்சே மேயுகே வெட்டிகினையான புதுசசுன பேராகனீம சதஹா கிசிவக்குகேத் ஆராதனாவக் நெதிவ பம்பலமின் வெடிசேக் வனை மாசலகண்ணே உன்வஹான்சேகே தர்மஜீவிதே பிராதிஹார ஸ்வரூபே சிஹிகரமினி யோகாசிரம வெடிபிலிவேல பட்டான்கென டிககாலக்கட பசு உன்வஹான்சே மட்டேவு லிபியக மெசே சதஹான் விய ஓ புதுசசுன உதசா அபேன் வியயுத்து மெஹவர சபுரா இட்டுக்கிரீமட்டாய் அபே மே ஆரம்பய மேவென்வென் மகே ஜீவிதய ஓனாம கஹக்யட கெபகிரீமட மாசூதானம் உன்வஹான்சேகே மே உதாரசித அந்திம முகத தக்வா சவாரென் சபிருனே விசேஷ பாகிய தத்வேனி அதிகரு மகோபாத்ய மாஹிமியான் வஹான்சேகே மே அனுத்தர கமனே பிவித்ரு விசித்ரு பியசடஹான் ஹெலிபெஹெலி கொட உன்வஹான்சேட தர்ம பூஜாவக் வஷேன் அபே யோகாஸ்ரமிய தரு பெலே உகாத் வியாத் சத்புருஷ தருவான கெனகுன் விசின் சகஸ்கிரன ஸ்ரீ ஞானாராம மாஹிமி சமரு கலாபய மட ஹெங்கென்னே ருவன் ஆரக்கின் கரா கெத்துனு மினிருவான் மாலாவா கிளெசினி மே சத்புருஷ பெறஹெரட தவத் ஆலோகியாக் வேவா சதாங் சமாகமோ ஹோத்து யாவ நிப்பான பத்தியா மேட அனுயாத்த கடுவெத்துவே ஜினவான்சஸ்தர் வீர குணவர்தன யோகாசிரம மத்தியஸ்தானிய கல்துவ கஹாவ புத்த வருஷ 2536 கிறிஸ்து வருஷ 1992 டிசம்பர் 24வன தின. பசுபிம்ப 1. பரமார்த்தய பொது வருஷ 1991 டிசம்பர் 11வனதா அதிகரு பூஜனீய மாதர சிறி ஞானாராமாபிதான மகோபாத்ய மாஹிமிபானன் வஹான்சேட வசர அனுவவிய சபிரீம நிமித்தென் தவன் வஹான்சேகே கர்மஸ்தான தேசனா பிளக் அசுரு கருகென சகஸ்கொட முத்ரனே கர்ணலத சத் அனுபஸ்தனானாம் பரியேஷனாத்மக விதர்சனா பாவனா கிரந்தே உன்வஹான்சேகே தோத்தர பிலுகன்வனலத அவஸ்தாவேதி உன்வஹான்சே மகாத் சதுடின் ஏ பாரகத்த எஹெத் இன் சொலோஸ் மசக்கட பசுவ அது அதிகரு மாஹிமிபானன் வஹான்சே ஜீவமானோ வெடிசிட்டி சேக்னாம் மே அமாபிந்து සංග්‍රහය එබඳුම සතුටකින් පිළිගනිත්තැයි සැක සහිතය. ඒ තමන් වහන්සේගේ ගුණ හුවා දැක්වීම මාහිමිපාණන් වහන්සේ කවදත් රුචි නොකළ හෙයිනි. තමන් වහන්සේට අසූව විය පිරීම නිමිති කොට වර්ෂ 1981 උපහාර ග්‍රන්ථයක් පළ කිරීම සඳහා සියලු කටයුතු සම්පාදනය වී තිබියදී මාහිමිපාණන් වහන්සේ එය නවත්වා ඒ වෙනුවට තමන් වහන්සේගේ භාවනා උපදෙස් අඩංගු සමත විදර්ශනා භාවනා මාර්ගය නම් ග්‍රන්ථය මුද්‍රණය කරවීමට අවසර දුන්හ. සත් අනුපස්සනා පොතටද තමන් වහන්සේගේ කෙටි චරිතාපදානයක් ඇතුළු කිරීමට යෝජනා කළ විට ඒ සඳහා අනුමැතිය නොදුන්හ. වරක් එක් සුප්‍රකට මහතෙරුන් වහන්සේ නමක් අප මාහිමිපාණන් වහන්සේගේ ජීවන චරිතය ලිවීම සඳහා තොරතුරු ටිකක් ඉල්වූහ. ඕවා දැන්ම කරගන්න ඕනේ නෑ. මගේ ජීවිත කතාව ලියනවාට වඩා භාවනා පොතක් ලිවීම ලෝකයාට ප්‍රයෝජනවත්. ඒ නිසා හැකිනම් භාවනා පොතක් ලියා පළ කරන්න යැයි පවසමින් ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. කරුණු එසේ වත්තුදු අප මාහිමිපාණන් වහන්සේ අපවත් වී වසරක් ගෙවීම නිමිති කොටගෙන අප මේ අමාබිඳු සංග්‍රහය අද මුද්‍රණ ද්වාරයෙන් එළිදක්වන්නේ ප්‍රධාන වශයෙන් පරමාර්ථයන් දෙකක් මුල් කොටගෙනය. ඉන් එක් පරමාර්ථයක් වන්නේ කෘතවේදී වීමයි. පෞද්ගලික වශයෙන් අප බොහෝ දෙනෙකුන් හටද පොදුවේ සම්මස්ත බුද්ධ ශාසනයට හා මනුෂ්‍ය වර්ගයාටද අප මාහිමිපාණන් වහන්සේගෙන් සිදු වූ අමිල සේවය වෙනුවෙන් කළගුණ සැලකීමෙහි එක් ආකාරයක් ලෙසින් මේ ගුණ සමරු කලාපය අපි දකින්නෙමු. අප මාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් කළගුණ සැලකීමේ උසස්ම ආකාරය නම් උන්වහන්සේගේ අවවාද අනුශාසනා ආදර්ශ අනුව අපේ ජීවිතය හැඩගස්වා ගැනීම බව සත්‍යකි. එහෙත් මෙබඳු ගුණ සමරුවක් පළ කිරීමද කතඤ්ඤුතාවෙහි එක් ආකාරයක් බවට විවාදයක් නැත. එසේම මේ ගුණ සමරුව තුලින් මාහිමිපාණන් වහන්සේගේ ගුණ වඩා හොඳින් අවබෝධ කොටගෙන ඒ අනුව පිළිපැදීමට බොහෝ දෙනෙකුට අවස්ථාව ලැබෙනු ඇත. අපේ අනෙක් අභිප්‍රාය නම් නිසකයෙන්ම මේ යුගයේ පහළ වූ මහා පුරුෂයාණ කෙනෙකුන් වන අප මාහිමිපාණන් වහන්සේගේ අතිශ්‍රේෂ්ඨ චරිතය ජීවමාන කාලයේදී උන්වහන්සේගේ කලන මිතුරු ඇසුර නිසිසේ ලැබගැනුමට නොහැකි වූ බොහෝ දෙනෙකුගේ හිතසුව පිණිස විදහා දැක්වීමය. සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීමෙන් සියවස් 25ක් ගත වූ පසුද බුද්ධානුශාසනය නිවැරදිව පිළිපදිමින් ධර්මයේ ජීවමාන සංකේතයක් බවට පත් වූ අති දුර්ලභ සත්පුරුෂයෙකු මේ මිහිම්පිට ජීවත් වූ බව දැනගැනීමට ධර්මකාමීන්ගේ අමන්දානන්දයට හේතුවක් වන අතර බොහෝ දෙනෙකුන්ට ධර්ම මාර්ගය අනුගමනය කිරීම පිණිස අති විශාල ධෛර්යයක්ද වන්නේය. එහෙයින් මෙම ගුණ සමරුව ශාසන සංග්‍රහයක් හා පරාර්ථ සාධනයක් ලෙසින්ද අපි දකින්නෙමු. 2. ග්‍රන්ථ පරිණාමය. වර්ෂ 1992 මැයි මස 7 වනදා ගල්දුවේ ගුණවර්ධන යෝගාශ්‍රම මධ්‍යස්ථානීය ආදාහන මළුවේදී ඉමහත් ගිහි පැවිදි ජනකායක් මැදියේ සකල සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යභාවය මොනාවට විදහා දැක්වීමෙන් අප අතිගරු මාහිමිපාණන් සකල සංස්කාර ධර්මයන්ගේ අනිත්‍යභාවය මනාවට විදහා දක්වමින් අප අතිගරු මාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය සහිත චිතකය සතර වටින් නැගෙන ගිනි සිළුවලින් බුරබුරා ඇවිලෙද්දී මහා ධන පරිත්‍යාගයකින් මාහිමිපාණන් වහන්සේ හට ඉමහත් ගෞරව භක්තියෙන් උපස්ථාන කළා වූ උන්වහන්සේගෙන් කමඨහන්ද ලද සුවච ප්‍රියශීලී ශිෂ්‍යයෙකු සද්ගුණවත් මිත්‍ර වෙත්තමුණි මහතා කාලෝචිත ආරාධනාවක් ඉදිරිපත් කළේය. එනම් අතිපූජ්‍ය මාහිමිපාණන් වහන්සේ වෙනුවෙන් ගුණසමුරු කලාපයක් සැකසීම සුදුසුය යන්නයි. මෙහි වැදගත්කම වටහාගත් අපිදු එය පිළිගතිමු. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවෙහි ගරු සමුත්පාදක හා ප්‍රධාන අනුශාසක වූ එකී යෝගාශ්‍රම සංස්ථාව පිහිටුවීමේදී එහි ප්‍රධානාචාර්ය ධූරය පුදා අප මාහිමිපාණන් වහන්සේ පෙරමුණෙහි තබාගත් මහා කල්යාණ මිත්‍රයාණන් වූ අතිගරු පූජ්‍ය කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශාභිධාන පණ්ඩිත මාහිමිපාණන් වහන්සේගේ පූර්ණ ආශිර්වාදයද මේ සත්කාරයට ලැබුණු බැවින් තවත් ගිහි පැවිදි සත්පුරුෂ බොහෝ දෙනෙකුගේ සහාය ලැබගෙන මේ ගුණසමුරු කලාපය ක්‍රමයෙන් ඇට මස් ලේවලින් පුරවමින් පණගැන් වූ යෙමු. අපේ මූලික අදහස වූයේ ගුණසමුරු කලාපය පහත දැක්වෙන කොටස් පසයෙන් පිරවීමය. 1. විශේෂ පණිවිඩය. 2. මාහිමි ජීවන චරිතය. 3. මාදුටු මාහිමි පානෝ මෑන් ලිපි පෙළක්. 4. මාහිමි ලේඛන හා දේශන එකතුවක්. 5. ලක්දිව ප්‍රකට කර්මස්ථානාචාර්යවරුන්ගේ විශේෂ ලිපි පෙළක්. එහෙත් මේ සියල්ල එකම ග්‍රන්ථයකට කැටි කිරීමෙහි දුෂ්කරතාව පසුව අවබෝධ විය. එබැවින් මේ මුල් අංක 3 එක් පොතකටත් සිව්වෙනි අංකය දෙවන පොතකටත් යොදා ගන්නා අතර පස්වෙනි අංකය අත්හැර දැමීමට තීරණය කෙරුණි. අමාබින්දු නමින් අද ඔබ අතර පත්වන්නේ පළමු අංක 3 රැගත් මුල් පොතය. 3. ග්‍රන්ථ තත්වය. මේ ග්‍රන්ථයේහි අභිනන්දන නම් වන ප්‍රථම කොටසට අප අතිගරු මාහිමිපාණන් වහන්සේ ජීවමාන කාලයේදීම උන්වහන්සේගේ ගුණ සිරුර හඳුනාගෙන සිටි අතිපූජ්‍ය මහානායක ස්වාමින් වහන්සේලා දෙනමකගේ හා වෙනත් සම්භාවනීය මාහිමිපාණන් වහන්සේලා දෙනමකගේ පණිවිඩ ඇතුළත් වෙයි. මේ කලාපයේහි දෙවන කොටස අතිගරු ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේගේ චරිතාපදානය සඳහා වෙන් වී ඇත. වෙන්ව ලියන ලද චරිතාපදාන 3ක් සුදුසු පරිදි සංරක්ෂණය කිරීමෙන් මාහිමි දිවි පෙවෙත ගොඩනැංවීමට මෙහි උත්සාහ දරා තිබේ. මේ චරිතාපදානයන් අතුරෙන් ප්‍රධාන ස්ථානය ගන්නේ අතිගරු මාහිමිපාණන් වහන්සේ විසින්ම වසර 1974 දී පමණ සම්පාදිත මගේ ජීවිත සටහන් නැමැති අත්පිටපතයි. මෙය මීතිරිගල ශ්‍රී ඥානාරාම ධර්මායතනාධිපති පූජ්‍යතර දේවගොඩ මංගලසිරි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ විශේෂ ආරාධනයෙන් රචනා කොට ඇත. අවාසනාවකට මෙන් මෙහි ඇතැම් කොටස් අද අස්ථානගත වී තිබේ. එහෙත් වර්ෂ 1981 දී මාහිමිපාණන් වහන්සේට 80 විය පිරීම නිමිත්තෙන් නිකුත් කිරීමට අපේක්ෂා කෙරුණු අභිනන්දන ග්‍රන්ථය සඳහා එවකට ශ්‍රී රාමඤ්ඤ මහානිකායේ මහායනායකව වැඩ සිටි විද්‍යා විශාරද රාජකීය පණ්ඩිත අතිපූජ්‍ය ඉඳුරුවේ උත්තරානන්ද මාහිමිපාණන් වහන්සේ විසින් සම්බාධිත කෙරි චරිතාපදානයෙහි ශ්‍රී ඥානාරාම මාහිමි ජීවිත කතාවේ වැඩි කොටසක් සම්පිණ්ඩනාත්මකව සටහන් වී ඇති හෙයින් එය මාහිමි දිවි පෙවෙත කොටසෙහි ආරම්භක ලිපිය ලෙස යොදන ලදී. ඉක්බිති මගේ ජීවිත සටහන් අත්පිටපතෙහි ශේෂ වී ඇති කොටස් සුළු සංස්කරණ සහිතව පළ වෙයි. එහි කෙළවරට අතිපූජ්‍ය මාහිමිපාණන් වහන්සේගේම කෙටි රචනයක් වූ මාගේ ජීවිත තතු යන්න අනුබද්ධ කොට ඇත. ඉන්පසු ඒ කෘතීන්හි ඌන පූර්ණයක් වශයෙන් මාහිමිපාණන් වහන්සේට 75 විය සපිරීම නිමිත්තෙන් උන්වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් විසින් වර්ෂ 1976 දී රචිත චරිතාපදානයකින් උපුටාගත් කොටසක් දක්වා තිබේ. මාහිමිපාණන් වහන්සේගේ සොයන් ලිඛිත චරිතාපදානයේ සංස්කරණය ගැනද යමක් කිව යුතුය. මෙම ග්‍රන්ථයන්හි අතිපූජ්‍ය මාතර සිරි ඥානාරාම මාහිමිපාණන් වහන්සේ යන ලිපියෙහිද අඩංගු වන බැවින් උපන් ගමහා දෙමෝපියන් පිළිබඳ විස්තරයක්ද චරිතාපදානයට කෙලින්ම සම්බන්ධ නොවන ඇතැම් විස්තරද වරින්වර අඩංගු වී තිබූ ගාථා ශ්ලෝක හා කවිද ඉවත් කරන ලද්දේ ඉඩකඩ පිරිබසා ගැනීමේ අභිප්‍රායනි. ඇතැම් සංවේදී තැන් කීපයක්ද ඉවත් කරන ලදී. වඩා හොඳ සම්බන්ධතාවක් ගොඩනැංවීම පිණිස තැන්තැන් වල සඳහන් වූ ඇතැම් කරුණු ඒකරාශී කොට ඇත. සම්බන්ධතාව රැකීම සඳහාත් යම් කරුණක් වඩාත් පැහැදිලි කිරීම සඳහාත් ගිලිහුණු ඇතැම් කරුණක් මතුකර දීම සඳහාත් සංස්කාරක යෙදූ වාක්‍ය කණ්ඩ වරහන් තුළ දක්වා ඇත. අනු මාතෘකා වැඩි කොටසක්ද සංස්කරණයේදී එක්කරන ලද්දේ වෙයි. මෙම සොයන් ලිඛිත චරිතාපදානයේ විශේෂත්වයක් දක්නට ලැබේ. එනම් ඉතාමත්ම අවංක සාධාරණ හා මධ්‍යස්ථ ආකාරයකින් එය රචනා කොට තිබීමයි. එය ආරම්භයේදීම මාහිමිපාණන් වහන්සේ පවසන්නේ පාඨකයා හට චරිතාපදානයකින් ප්‍රයෝජනයක් ලැබ ගැනීමට නම් ඒ චරිතයේ නොයෙක් වැරදි නිසා පිරිහීමට පත්වන සැටිත් එසේම යහගුණ නිසා දියුණුවට පත්වන සැටිත් යන දෙපැත්තම එහි හේතුඵල සම්බන්ධතාවෙන් යුක්තව දැක්විය යුතු බවයි. ඒ අනුව තම චරිතයේ හොඳ නරක දෙපැත්තම මෙහි විදහා දක්වන බව මාහිමිපාණන් වහන්සේ කියති. බෝධිසත්ව කාලයේදී පළමුව කාමසුකල්ලිකාණ යෝගයේ අන්තයට ගිය සැටිත්, දෙවනුව අත්තකිලමතාණ යෝගයේ අන්තයට ගිය සැටිත්, පසුව ඒ දෙපැත්තේම නිස්සාරත්වය සොකී අත්දැකීම් තුළින්ම ප්‍රත්‍යක්ෂ කොටගෙන මධ්‍යම ප්‍රතිපදාවෙන් සත්‍යාබෝධ කරමින් දුකින් මිදුණු සැටිත් බුදුරජාණන් වහන්සේම වදාළහ. එසේම තමන් වහන්සේගේ ඇතැම් පූර්ව ජාතිවලදී අගතියට යමින් වැරදි මඟ ගමන් කළ සැටි ජාතක දේශනා තුළින් පිළිබිඹු කොට ඇත. මෑත යුගයේද මහත්මා ගාන්ධි, ලියෝ ටෝල්ස්ටෝයි වැනි විද්වත්හු ස්වකීය චරිතයන්හි තිබූ අඩුපාඩු ප්‍රසිද්ධියේ කියාපෑහ. මෙසේ අප මාහිමිපාණන් වහන්සේ නුවණැත්තන් විසින් පසසන ලද, අනුගමනය කරන ලද මග ගනිමින් නිර්ව්‍යාජ ලෙස තම චරිතය විග්‍රහ කළහ. එහෙයින් එය කියවන නුවණැති පාඨකයන්ට ඉන් මහත් ප්‍රයෝජනයක් ගත හැකි වන්නේය. එබැවින් එම චරිතාපදානය හැකිතාක් දුරට ඒ ආකාරයෙන්ම ඉදිරිපත් කිරීමට උත්සාහ ගන්නා ලදී. එහෙත් අපේම අභාග්‍යයට දෝ එම සොයන් ලිඛිත චරිතාපදානයේ වැඩි කොටසක් අද අභාවයට ගොස් ඇති බව පෙනේ. ඉතිරිව ඇත්තේ ළමා කාලය හා තරුණ කාලය පිළිබඳ විස්තරයත්, ඉන් පසු වර්ෂ කීපයක් පිළිබඳ තොරතුරු බිඳකුත් පමණකි. මාහිමිපාණන් වහන්සේගේ චරිතය පරිපූර්ණත්වයට පත්වුණු පැසුළු විය පිළිබඳ වැඩි තොරතුරු ශේෂ වී නැත. කඳුමුදුනකින් ඇරඹෙන ඇතැම් කුඩා දිය පාරක් ක්‍රමයෙන් පුළුල් වෙමින් ගැඹුරු වෙමින් ගලා ගොස් මහා සමුදුරට ආසන්න වන විට ගෞරව සම්ප්‍රයුක්ත බයක් සිතෙහි දනවන තරමට පළලින් හා ගැඹුරින් යුක්ත වෙයි. එසේම සසර භාවිත ගුණ සම්පන්න ජීවිතයක් ආරම්භයේදී යම් යම් අඩුපාඩුකම් වලින් යුක්ත වුවද පසුව ඒවා කෙමෙන් මැකී ගොස් නැනගුණයෙන් පෘතූල ගාම්භීර භාවයට පත්වෙයි. මාහිමිපාණන් වහන්සේගේ ජීවිතයේ අවසාන භාගය වන විට දිස්වූයේ එබඳු පරිපූර්ණත්වයකි. මා දුටු මාහිමිපාණෝ නම් මෙම කලාපය තෙවන කොටසින් ඒ බැව් මනාව ස්ථීර වනු ඇත. මාදුටු මාහිමිපාණෝ ලිපි පෙළ සැපයීම සඳහා ආරාධනා කරන ලද්දේ අප මාහිමිපාණන් වහන්සේ විවිධ මට්ටම් වලින් ඇසුරු කළ ගිහි පැවිදි පින්වතුන් පිරිසකටය. මෙහිදී අපට බරපතල ගැටලුවකට මුහුණ පෑමට සිදුවිය. අතිගරු මාහිමිපාණන් වහන්සේගේ දීර්ඝ ශාසනික ජීවිතය තුළින් නන් ලෙසින් උන්වහන්සේ ඇසුරු කළ අති විශාර ගිහි පැවිදි පිරිසක් සිටීම නිසා කවරෙකුට ඇරයුම් කළ යුත්තේද යන්නයි ඒ ගැටලුව වූයේ. එහෙත් යෝගාශ්‍රම සංස්ථාවේ අතිගරු ප්‍රධාන අනුශාසක මාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ තවත් බොහෝ දෙනෙකුන් හා සාකච්ඡා කිරීමෙන් පසුව මාහිමිපාණන් වහන්සේගේ ඇසුර ලද විවිධ ජනකොටස් නියෝජනය වන පරිදි ගිහි පැවිදි 40 දෙනෙකුට පමණ ඇරයුම් කෙරිණි. නානාවිධ හේතුන් නිසා ඔවුන් අතුරෙන් ඇතමෙකුගෙන් ලිපි නොසැපයුණු අතර අපට ලැබුණු ආරාධිත ලිපි මෙහි පළවෙයි. ඉංග්‍රීසි භාෂාවෙන්ද ලිපි කීපයක් ලැබුණෙන් ඒවා මෙම පොතෙහි සිව්වන කොටස් වශයෙන් වර්ග කරන ලදී. මෙහිලා වෙසෙසින් සිහිපත් කළ යුතු දෙයක් නම් එක් විදේශික භික්ෂූන් වහන්සේ නමක් සිංහලයෙන්ම ලිපියක් සම්පාදනය කළ බවයි. ඉදින් අපේ ප්‍රමාද දෝෂයෙන් අවශ්‍යයෙන්ම ඇරයුම් කළ යුතු කිසියම් පින්වතෙකු හට අපෙන් ඇරයුම් නොලැබී ගියේ නම් ඒ පිළිබඳ අපේ බලවත් කනකාටුව ප්‍රකාශ කරමු. ඉඩකඩ පිරිමසා ගැනීමත් වඩා ක්‍රමවත් කිරීමත් පිණිස ඇතැම් ලිපිවල යම් යම් සංස්කරණයන් කිරීමට සිදුවිය. එහෙත් මාතෘකාවට අදාළ වන විස්තර හැකිතාක් දුරට එලෙසින්ම තැබීමට සැලකිලිමත් වීමු. ඉදින් එබඳු සංස්කරණයන් නිසා යම් ලේඛකයෙකු හට චිත්ත පීඩාවක් පහළවන්නේ නම් අපි සමාව ඇයදී සිටිමු. එසේම බොහෝ ලේඛකයන් තම තමන්ගේ ලිපි කැමති ලෙසකින් සකස් කරගන්නයි විවෘත පවාරණයක් කර තිබීම අපට මහත් පහසුවක් වූ බව කෘතඥතාපූර්වකව සටහන් කරමු. කෙසේ වෙතත් මෙහි පළවන ලිපිවල දැක්වෙන්නේ ඒ ඒ ලේඛකයන්ගේ පෞද්ගලික අදහස් උදහස් බව මෙහිදී අවධාරණය කළ යුතුය. මෙම ලිපි සියල්ල පෙළගැස්වීමේදී ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවෙහි සමුත්පාදක මාහිමිපාණන් වහන්සේගේ ලිපිය පළමුවෙන්ද යෝගාශ්‍රම සංස්ථාවෙන් බාහිර ස්වාමින් වහන්සේලාගේ ලිපි ඊළඟටද සෙසි යෝගාශ්‍රමීය ස්වාමින් වහන්සේලාගේ ලිපි පසුභාගයටද යොදන ලදී. මේ දෙකොටසම තුල වෙන වෙනම වැඩිහිටි අනුපිළිවෙලින් ලිපි යෙදවීමට උත්සාහ ගන්නා ලදී. අනතුරුව ගිහි පින්වතුන්ගේ ලිපි පළ වෙයි. ලිපි පළ කිරීමේදී ඒ ඒ ලේඛකයන්ගේ නම් සමග දක්වා ඇති පදවි, උපාධි, සම්මාන ආදී කෘතඥතා ශීර්ෂයෙන් හුදෙක් අප විසින් යොදන ලද්දේ වේ. ස්වකීය උපාධි, සම්මාන ආදී ප්‍රසිද්ධිය යෙදීමට අකමැති ඇතැම් ලේඛකයන් එසේ යෙදීම පිළිබඳව අප කෙරෙහි අනුකම්පාවෙන් මධ්‍යස්ථ වනු ඇතැයි විශ්වාස කරමු. ඇතැම් යෝගාවචර භික්‍ෂූන් වහන්සේලාගේ ඉල්ලීම පරිදි උන්වහන්සේලා ගිහි කල දිනාගත් විශ්වවිද්‍යාල උපාධි ආදිය සටහන් නොකරන ලදී. එසේම යෙදී යුතු පදවි, උපාධි ආදියක් අපේ නොදැනුවත්කම හේතුවෙන් මෙහි නොයෙදී ඇත්නම් අපේ කනගාටුව පළ කළමු. අතිපූජ්‍ය ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේ අතිපූජනීය ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේගේ ජීවන චරිතයට අදාළ වන ලේඛන කීපයක් උපග්‍රන්ථයෙහි ඇතුළත් වේ. මාහිමිපාණන් වහන්සේගේ දිනපොත් සටහන් දැන සකස් වේ. මාහිමිපාණන් වහන්සේගේ දිනපොත් සටහන් දැනට සකස් වෙමින් පවතින අමාබින්දු ගුණසමරුවේ දෙවන කාණ්ඩයේහි අඩංගු කිරීමට අපේක්ෂා කෙරේ. එහෙත් මෙහිදු මාහිමි දිනපොතෙන් යන මෑ යටතේ තෝරාගත් දින සටහන් කීපයක් තැනින් තැන පළ වෙයි. හතර උපකාරානුස්මෘති මෙම ගුණ සමරු කලාපයේ බීජ අවස්ථාවේ සිට මුද්‍රණ ద్వාරයෙන් බිහිවීම තෙක් විවිධ කටයුතු වලදී නන් අයුරෙන් උපකාරවත් වූ ගිහි පැවිදි පිරිස බොහෝය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ ගරු සමුත්පාදක හා ප්‍රධාන අනුශාසක අතිපූජනීය රාජකීය පඬිත කඩවැද්දුවේ ශ්‍රී ජිනවංශාභිධාන මාහිමිපාණන් වහන්සේගෙන් ආරම්භයේ සිටම අපට ලැබුණු පූර්ණ ආශිර්වාදය, අනුග්‍රහය හා උපදේශ පිළිබඳ අපේ සාතිශය කෘතඥතාව පළමු කොට පුදු කරමින් නිදුක්ව නිරෝගීව ශතවර්ෂාධික කාලයක් යෙහෙන් වැඩහිඳ ජීවිත පරිත්‍යාගයෙන් සිදුකරන්නා වූ උදාර සසුන් මෙහෙවර තවදුරටත් සාර්ථක කරගනු පිණිස වැඩිවැඩියෙන් ශක්තිය ලබත්වායි අනන්ත අත්‍යන්ත ගෞරවයෙන් පතමු. අතිපූජ්‍ය ශ්‍රී ඥානාරාම මාහිමිපාණන් වහන්සේගේ පැවිදි ජීවිතය පිළිබඳ තොරතුරු රැසක් සපයා දුන් මීතිරිගල ශ්‍රී ඥානාරාම ධර්මායතනාධිපති ගෞරවාර්හ දේවගොඩ මංගලසිරි මහා ස්වාමීන්ද්‍රයාණන් වහන්සේටද ගෞරවපූර්වකව නිරෝගී සම්පත් දීර්ඝායුෂ ශ්‍රී ප්‍රාර්ථනා කරමු. මෙම ග්‍රන්ථයේ පිළිබඳ සියලු කටයුතු වලදී නානා ප්‍රකාරයෙන් බොහෝසේ උපකාරවත් වූ ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවෙහි ගරු සංඥා ලේඛකාධිකාරී පූජ්‍යතම නායනේ ශ්‍රී අරිය ධම්ම ස්වාමීන්ද්‍රයාණන් වහන්සේද මහත් බැතියෙන් සමරමින් අපමණ ලෝස සතුන් සදහම් අමාවෙන් සනසවමින් සියලු පැතුම් මුදුන්පත් කර ගැනීමට වාසනා වේවායි ගෞරවයෙන් ආශිර්වාද කරමු. මෙම ගුණ සමරුවට ලිපි සැපයූ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නයද ගිහි පින්වතුන්ද මහත් කෘතඥතාවයෙන් සිහිපත් කරමින් සසුනට උරදීම සඳහා තව තවත් පහසුකම් සැලසේවායි ආශිරි පතමු. තවද මෙහිලා නොයෙක් ලෙසින් අපට සහාය වූ ප්‍රියශීලී සබ්‍රහ්මචාරීන් වහන්සේලා අතුරින් පූජ්‍ය බුලුවානේ අරියකීර්ති තෙරපානෝ, පූජ්‍ය හික්කඩුවේ ධම්මශීල තෙරපානෝ, පූජ්‍ය කටුකුරුන්දේ ඥානානන්ද හිමිපානෝ, පූජ්‍ය දොම්පේ ඥානරතන හිමිපානෝ, පූජ්‍ය කෝට්ටේ වප්ප හිමිපානෝ, පූජ්‍ය මාතලේ මහානාම හිමිපානෝ සහ පූජ්‍ය උඩීරියගම ධම්මජීව හිමිපානෝ වෙසසින් සඳහන් කළ යුතු වෙති. පූජ්‍ය බේරතුඩුවේ ඥානවිසුද්ධි තෙරපානෝ, පූජ්‍ය කඩුගස්තොට සනාත විහාරී තෙරපානෝ හා පූජ්‍ය උස්කොට ධම්මගරු හිමිපානෝද අපට අවශ්‍ය යම් යම් තොරතුරු සපයා දීමෙන් උපකාරවත් වූහ. සෝදුපත් බැලීමේදී පූජ්‍ය වැල්ලම්පිටියේ විනයවංශ හිමිපානෝද සහාය වූහ. මේ ස්වාමීන් වහන්සේලාගෙන් අපට ලැබුණු අනුග්‍රහය සඳහා ඉමහත් කෘතඥතාව පුද කරමින් සෙත්පතමු. මෙම ගුණ සමරුව ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථාව වෙනුවෙන් මුද්‍රණයෙන් ප්‍රකාශපත් කොට නොමිලේ බෙදාහැරීම සඳහා නොමසුරු පරිපූර්ණ අනුග්‍රහය පුද කළ සීවලී බාරේ සභාපති, ස්ට්‍රැට්ෆර්ඩ් සමූහ ව්‍යාපාරයේ සභාපති, වරලත් පාලන ගණකාධිකාරී, දානපති, ධර්මකථික මිත්‍ර වෙත්තමුනි මහතාද ලෝසසුන් සේවය පිණිස තව තවත් ශක්තිය සැලසේවායි ආශිරි පතමු. මෙහි මුද්‍රණ වියදම සඳහා දායක වූ අනෙකුත් පින්වතුන් හටද නොපමාව ධර්මාවබෝධය ලැබීම පිණිස එය හේතු වේවා. මෙම ග්‍රන්ථයේ විවිධ කටයුතු වලදී මහත් ශ්‍රද්ධාවෙන් බොහෝ උපකාර සැලසූ W.D. මෙන්ඩිස් අබේසේකර මහතාටද ප්‍රසාද පූර්වකව ආශිර්වාද කරමු. තවද මෙහි සෝදුපත් බලද්දී මහත් උනන්දුවෙන් අපට සිව්පසයෙන් සංග්‍රහ කළේ J.J. හේමා ප්‍රේමදාස මාතාව හා එම නිවැසි සැමද නිති සෝපත් වෙත්වා. මහින්ද විජේසිංහ, මුනිදාස තිලකරත්න, US මුදලිගේ, දේ ආනන්ද සිල්වා, ජේ.එච්. ගුණසේකර, ඩී.වී. කහවෙවිදාන, එම්. මහින්දරත්න, එස්. තාබ්‍රූ යන මහත්වරුන් හා සී.එම්. අබේසේකර, ටී. ඩැනිස්ට, අයි. සොයිසා යන මහත්මීන්ගෙන්ද ලද උපකාර ගැනද කෘතඥ වෙමින් ආසිරි පතමු. තවද මෙහි මුද්‍රණ කටයුතු ඉතා හොඳින් නිම කළ සීමා සහිත ෆීලික්ස් මුද්‍රණාලයේ අධ්‍යක්ෂ ලෙස්ලි ඇල්ෆේල් මහතා ප්‍රධාන කාර්ය මණ්ඩලයටද පුණ්‍යානුමෝදනා පූර්වකව ස්තුතිය පිරිනමමු. මෙහිනම් සඳහන් නොවද මෙම ගුණ සමරුව එළිදැක්වීම සඳහා විවිධාකාරයෙන් උදව් කළ ගිහි පැවිදි හැම සත්පුරුෂයන්ට අපේ හෘදයාංගම කෘතඥතාව හිමිවේ. 5. පුණ්‍යානුමෝදනා. මාස කීපයක් මුළුල්ලෙහි දැඩි කැපවීමකින් යුක්තව මෙම ගුණ සමරු කලාපය සැකසීමේ යෙදුණු අප විසින් එහිලා රැස්කර ගන්නා ලද යම් ප්‍රණීත කුසල සම්භාරයක් වේද, පළමුකුට එම කුසල ශක්තිය අපවත් වී වදාළ අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාමාභිධාන මාහිමිපාණන් වහන්සේගේ සිරිපාමුල සාතිශය භක්තිය ප්‍රණාමයෙන් යුත්තව පුද කරමු. එම පුණ්‍ය බලයද අතිගරු මාහිමිපාණන් වහන්සේගේ සකල ධර්ම ප්‍රාර්ථනාවන් සමෘද්ධිමත් කරගැනීමට ඉවහල් වේවා. දෙවනුව අමාබින්දු සංග්‍රහයට ජීවය කැවීම පිණිස නන් ලෙසින් හවුල් වූ සියලුම ගිහි පැවිදි කල්ල මිතුරුවද මේ පින් සතුරින් අනුමෝදන්ව මෙලොව පරලොව සකල සම්පත් සාදාගෙන අමා මහ නිවනින් සැනසෙත්වා. එසේම මේ ජීවිත කාලය තුළදී දිවි පැවැත්ම සඳහාත් අධ්‍යාත්ම සංවර්ධනය සඳහාත් විවිධාකාරයෙන් අපට පිහිට වූ දෙමව්පිය, ගුරු, ඥාති, මිත්‍ර, දායක, කාරකාදී සියල්ලෝද මෙපින් අනුමෝදන්ව සුවසේ ධර්මය අවබෝධ කරත්වා. අවසන් වශයෙන් සකල ලෝකවාසී සියලු සත්වයම මේ පින් බලයෙන් ලැබ සුවපත්වෙත්වා, නිවන් දකිත්වා. 6. ප්‍රාර්ථනය. මෙම අමාබින්දු සංග්‍රහය අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම මහෝපාද්‍ය මාහිමිපාණන් වහන්සේගේ පූරිත ගුණස්කන්ධයට පිදෙන පූජෝපහාරයක් වේවා. අඳුරෙහි අතරමන් වූවන්ට ආලෝකය ධාරාවක් වේවා. යන මග ගමන් කරන්නවුන්ට තව තවත් ධෛර්ය පිණිස වේවා. ධර්මය සත්‍ය පණගන්වන අමෘතයක්ම වේවා. අපවත් වූ අපේ අතිපූජනීය මාහිමිපාණන් වහන්සේ අවවාද අනුශාසනා ආදර්ශ මගින් පෙන්වා වදාළ නිවැරදි දහම් මග ඔස්සේ පියවර නගමින් මාහිමිපාණන් වහන්සේ උදා කරගත් පරම සැනසීමට උරුමක්කාරයන් වීමට සියල්ලෝම උත්සුක වෙත්වා. මාස කීපයක් තුළදී මෙම ගුණ සමරුව නිමාවට පත්කිරීමේ භාරදූරකාරෙහි යෙදුණු අපතින් යම් ප්‍රමාද දෝෂයක් වී නම් අදාළ සියල්ලන්ගේන්ම සමාව ලැබේවා. සීල, සමාධි, ප්‍රඥා, ශාසනත්‍රය දිගුකල් ලොව දිලේවා. සංස්කාරක බුද්ධ වර්ෂ 2536, විවහාර වර්ෂ 1993 අප්‍රේල් 30. දෙවන මුද්‍රණෙහි පසුබිම. වසර 25කට පෙර එළිදැක් වූ මේ මුල් කෘතිය විශේෂයෙන්ම භික්ෂුන් වහන්සේලා අතර ඉමහත් ප්‍රසාදයට ලක්විය. එහෙත් එම මුල් කෘතියෙහි පිටපත්ත හිඟකම නිසා මේ අගනා පුස්තකය නැවත මුද්‍රණය කිරීම සඳහා අපට බොහෝ ආරාධනා ලැබිනි. මෙලෙස එළිදක්වන මෙම දෙවන කෘතියෙහි පරිගණක අක්ෂරගත කිරීමෙන්, සෝදුපත් කියවීමෙන්, මුල් කවරේ විචිත්‍ර ලෙස සැකසීමෙන්, මුද්‍රණ කටයුතු සම්බන්ධීකරණය කිරීමෙන් සහ මුද්‍රණ වියදම් දැරීමෙන් සහාය දුන් ගිහි පැවිදි දෙපක්ෂයටම අපගේ කෘතඥතාව පිරිනමමු. සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. සංස්කාරක දෙවන මුද්‍රණය බුද්ධ වර්ෂ 2560, විවහාර වර්ෂ 2018 ජනවාරි 1 වෙනිදා.